අගමැතුමාගේ නම මෙතනදී පාවිච්චි කරලා තිබුණා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින්. නමුත් අගමැතුමාට මේ තීන්දුව ගන්න බැහැ. මේ තීන්දුව ගන්න ඕනේ මුදල් මණ්ඩලේ. ඒකට අගමැතුමා පටලවා ගැනීම මම හිතන්නේ සාධාරණයි කියලා. අපි බොහොම පැහැදිලිව කියන්නේ මේ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන්න කිසිවිට කවුරුවත් මැදිහත් වෙලා නැහැ. අගමැතුමාත් පැහැදිලිව ඒ ස්ථාවරේ ඉන්න. නැත්නම් අගමැතුමාට මේක යවන්න ඕනේ නැහැ නිදිපත්තුමාට. ඉතින් එතුමා ඒක හරියට කරලා දිනනවා. නිදිපත්තුමාට මේක යවලා දිනනවා. අග්‍රාමාත්‍යවරයා විදිහට ආණ්ඩුව විදිහට අපි නිවැරදි තීන්දුවක් අරගෙන දිනනවා. අගමැතුමා විදිහට එතුමාගේ කරන්න පුළුවන් කාර්යභාරය එතුමා කරලා දිනනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් ආරක්ෂා කරන්න අගමැතුමාටවත් ජනාධිපතිතුමාටවත් උවමන නැහැ. දවස බංග ගේන්න පුළුවන් මේවා සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඒවා පරාජය කළා අපි උදානම් ආණ්ඩුවක් විදිහට ඒකට මුහුණ දෙන්න.